මේ අයවැය කොත්තමල්ලි අයවැයක් කියනවා. උග්ගෝවියන් නැති කරන අයවැයක් කියනවා. උම්මලකඩ හොදි හදන අයවැයක් කියනවා. අවුරුදු ගණනක් මේ රට පාලනය කරා. ගරු සභාපතිතුමනි, දැන් මේ විවේචන කරන ආණ්ඩුව ගෙනාපු අයවැයට මේ හිටපු ආණ්ඩුවේ උදවිය දැන් අවුරුදු 9ක් 30 අයවැය ගෙනව. දිගටම ගත්තොත් අවුරුදු 20ක් 30 අයවැය ගෙනව. 20ක් 30 අයවැයක් ගෙනලා මිනිහෙකුට සහනයක් දෙන්න බැරි වෙලා දැන් කියන උම්මලකඩ හොදි හදන අයවැයක් කියලා. උම්මලකඩ හොද්දක් හදලා කන්න තරම් රසට කැම වෙලා කන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කරා නම් ඒ අයවැය ඉදිරිපත් කරපු මිනිහට ස්තුති කරනවා.